රජය මගින් ඉදිරිපත් කරන ලද සභාවේ සභාව කල්තැබීමේ විවාදයේ අරමුණ මොකද්ද කියන එක තාම පැහැදිලි වුණා. මේකේ අරමුණ ඒ පිළිබඳව සුළු පක්ෂවල අදහස් එකතු කර ගැනීම නොව විපක්ෂයට දෝෂාරෝපණය කරලා යම් ආකාරයක දේශපාලන වාසියක් මේ තුලින් ලබා ගන්න පුළුවන් කියන කරුණ තහවුරු කිරීමට තමයි ගෙනලා තියෙන්නේ කියන එක අපිට තේරුණා. මේ නිසා තමයි අපි කිව්වේ මේ කල්තැබීමේ යෝජනාව සත්භාවයෙන් ගෙන එන ලද අවශ්‍ය යෝජනාවක් නෙවෙයි කියලා.